මං හිතන්නේ මේ සාහන වලට ජනතාව රැවටේ කියන මොකද මෙහෙම කරලා තියෙනවා 3:50ට පාන් දීලා තියෙනවා මේවා මිනිස්සු දන්නවා මේ උගත් විශේෂයෙන් යමක්කමක් හිතෙනවට වඩා හිතන්න පුළුවන් අය රජයේ ඕනෑම සාහනයක් දෙන්න නම් කාගෙන් හරි ගන්න ඕනේ කිසිම කෙනෙක් තමන්ගේ පුද්ගලික සාක්කුවෙන් මම මුදල් ලැබෙති උනායි කියලා වෙලා මගේ ගෙදර තියෙන සල්ලි වලින් මං ගෙවන ආදායම් බදු හැර මුකුත් භාණ්ඩාගාරයට දෙන්නේ නැහැ රජයේ සේවකයන්ට වැටු බැඩි කළොත් ඒක රජයේ සේවකයෝ නොවන අයගෙන් බදු අය කරලා ගන්න ඕනේ බදු වලින් තොරව ආණ්ඩුවක් ගෙනියන්න බෑ ඒක නිසා හැම සාහනයක් දෙනකොට කාගෙන් හරි ඒ ප්‍රමාණය වෙන තැනකින් ගන්න වෙනවා. එහෙම නැතුව ලෝකයේ ආර්ථිකයක් කළමනාකරණය කරන්න බෑ. ඉතින් ඒ නිසා ජනතාව එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ජනතාව දන්නවා ඒක අවසානයේ මේ සියල්ල දරාගන්නේ රටේ ජනතාව. භාණ්ඩාගාරයේ තාවකාලික බාරකරුවෝ විතරයි ආණ්ඩුවේ ඉන්නේ.